ගහපාලනයගෙන විශාල සාකච්ඡාවක් කරපු පාලකයෝ මේ වංචා දූෂණලින් පිරිච්ච සයිටෙම් කියන හොර ගුහාවට නැවත උපාධ දෙකක් විකුණන්න ඉඩකඩ දීලා තියෙනවා. ඉතින් මෙතන වෙලා තියෙන එකම වෙනස තමයි දැන් ගොඩක් අය කියනවා ජනවාරියට වෙන්ද විප්ලවයක් වුණා කියලා. වෙලා තියෙන විප්ලවය තමයි මීට කලින් මේ ගැසට් නිවේදනට අස්සම් කර එස්බී දිශානායක මහත්තයා, දැන් මේවට අස්සම් කරන සරත් සමුළුගම් මහත්තයා. මූණු වෙනස් වෙලා තියෙනවා, මූණු මාරුලා තියෙනවා. හැබැයි පරණ ප්‍රතිපත්තියම ඉස්සරහට යනවා. ඒ නිසා වත්මන් මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුව නැවතත් අධ්‍යාපනය විකුණන්නත්, ඒ වගේම අධ්‍යාපනය විකිණීම සඳහා ශිෂ්‍යෝ දඩයම් කරන්නත් පටන් ගන්න තියෙනවා. ඉතින් මේකට අපි විරෝධය පළ කරනවා.